නිදහස් වෙන විදිය කියන්න කලින් මම පොඩි කතාවක් කියන්න මම ආසයි මේ රජ කාලේ කතා කියන්න. හොඳ කතාවක් තියෙනවා. එකමත් එක රටක මේ තාපසෙක් හිටියා. ඒ තාපසයා මේ බොහොම අමාරුවෙන් මාර්ගය වඩලා වඩලා වඩලා ධර්මයක් අවබෝධ කරගත්තා. බොහොම ලක්ෂණ ධර්මතාවයක්. බලනකොට ඒ ගම්මාන එන්නවලු 400ක් විතර. ඉතින් 400ටම කියන්න බෑ. හරි අමාරු කොටක් දුරයි ලොකු ගම්මානයක්. ඒ තාපසයා කල්පනා කරාලු හරි ඔක්කොමට මට කියන්න බෑ. ඉන්න කිට්ටිකට මං කියන්නම්කෝ කියලා අත්තට දෙනකොට ඒ ධර්මයේ කියලා සෑයිමටපත් වුණා. සෑයිමටපත් වුණා. ඒතර ගෝලියවල් ස්වාමීනි මේ තරම් ගැඹිර ධර්මයක් මේ ගම්මානෙන 400ටම එක කියන්නුනේ නෑ. මේ කට්ටියට මම කියලා මේ ධර්මයේ මම ලෝකිට කිව්වයි කියලා සෑයිමටපත් වෙනවා. ඒ කට්ටියටත් දැන් අසහනයක් එනවනේ මේක කියන්න ඕනි කියලා. ඒ කට්ටිය සෑයිමටපත් වෙන්න ඊළඟ කට්ටියට කියයි. ඒ කට්ටිය සෑයිමටපත් වෙන්න ඊළඟ කට්ටියට කියයි. පින්වත් ශ්‍රාවක මේක 400ට විතරක් නෙමේ අල්ලපු ගමටත් මේක යනවා. එහෙමයි සැනසෙන්නේ. ඒ ගම්මානේ කෝකද දන්නවද? අපි ජීවත් වෙන පෘථිවිය. ඒ තාපසයා කවුද දන්නවද? තථාගත ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි අද අපි ශ්‍රවණය කරන පටිච්චසමුප්පාදය ආර්ය අෂ්ටාංගික මාර්ගය. උන්වහන්සේ ලෝකෙ හැමෝටම කිව්වද? කැනඩාවට වැඩියද? ඇමරිකාවට වැඩියද? බූතානෙට වැඩියද? නෑ. හැම රටරම වැඩියේ නෑ. ඒ අවශ්‍ය කට්ටියට කියලා උන්වහන්සේ සෑයිමටපත් වුණා. මට පුළුවන් මෙච්චරයි කියන්න. පින් තියෙන්නේ මෙච්චරයි. මේ කට්ටියට විතරයි කුසල් තියෙන්නේ. ඒ නිසා ඒ සද්ධර්මය මම මේ කට්ටියට විතරක් දේශනා කරලා සෑයිමටපත් වෙනවා. ඉතුරු කට්ටිය ඒගොල්ලන්ට පින් තිබුණොත් ඒක හැයි. මගේ ශ්‍රාවකයෝ ගිල්ලා කියයි. එහෙනම් වත්පිළිවෙත් කරනකොට මට මුළු රසිතේ මතු ගන්න පුළුවන්ද? රසිත අතු ගන්න බෑ. මේ මතු ගන්න බෑනේ. අක්කර 5000 කොහොමද අතු ගන්න බෑ? කුටියවට පොඩ්ඩක් අතු ගාලා මට පුළුවන් මෙච්චරයි. ඒක මං සෑයිමටපත් වෙනවා. ඉතුරු ටික පුළුවන් කෙනෙක් අතු ගාපුවත් එන්නේ. පුළුවන් කෙනෙක් ඒක කරපුවා දැන් මට පුළුවන් මෙච්චර මං ඒකෙන් සංසිඳෙනවා සෑයිමටපත් වෙනවා. අපි ඉන්න රසිතේ ගස් රසයක් තිනවා. ලක්ෂයට වතුර දාන ලින්ක් කීයක් මං හීඳ වෙනවද? අඩියටම හීඳ නැයි එච්චර වතුර යනවා. හැබැයි මට වතුර දාන්න පුළුවන් මේ පැල තුන අතරටත් ඉතුරු ගස් සමා වෙන්න මට දාන්න විදියක් නැහැ. මට මෙච්චරයි දාන්න පුළුවන්. ඒකට දාලා සෑයිමටපත් වෙනවා. සියලුම ගස් වලට වතුර දාන්න අරමුණු කරන්නේ. එතන ඇයි දන්නේ මෙච්චර ගස් තියෙනවා මම මේක විතර නරත්තු කරන්නේ. ඇයි මේකට වතුර දාන්නේ මේකට දාන්නේ නැත්තේ ඇයි? එහෙම පටිගියක් හදන්නේ නැහැ. සියලුම ගස් වලට වතුර ලැබෙනවට මම කැමති. සියලුම ගස් වලට සාතු ලැබෙනවට මම කැමති. හැබැයි එහෙම කරන්න මට වෙලාවක් නැහැ. මට පුළුවන් මේ ටිකට විතරයි කරන්න. අපි වැඩිහිටි නිවාස වලට එම නැත්තම් පාරේ නිගන්නන්ට බත් දෙනකොට බත් පාර්සල් 5000ක් අරගෙන යන්නේ. 10ක් විතර අරගෙන යන. මොකද කිරියම්මගේ අද මැරිච්ච දවස කියලා බත් පාර්සල් 10ක් දෙනවා. දීලා පිටා දාගන්න කිරියම්ම වෙනින් බත් පාර්සල් 10ක් දුන්නා. හැබැයි ඉංගන්න කොච්චරක් ඉනද කොළඹ? ලොරි 20කට විතර ඉංගන්නව ඉන්නවා. හැබැයි ඔක්කොම බත් දීලා නැහැ. හැම හන්දියක් ගන්න ඉංගන්න ඉන්නවා. හැමෝටම බත් දීලා නැහැ. මට පුළුවන් මෙච්චර කිරියම්මා වෙනුවෙන් මට වත්කම් දෙන මෙච්චර කියලා සැනසෙනවා. සෑයිමටපත් වෙනවා. ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. අපි ඇලීම ගැටීම පුරුදු කරනකොට වඩනකොට ඒ තාපසයා ගොඩාක්ම දැනගන්න ඕනේ ගැටීමද ඇලීමද. තාපසෙන් ඇලීමයි ගැටීමයි කියන ධර්මතාවයේ වඩනකොට ඒ වැඩිපුරම දැනගන්න ඕනේ ඇලීමද ගැටීමද. තව ටිකක් හොඳට හිතලා කියන්න. ඔබ වහන්සේ උත්තරේ දන්නවා. එයා ඇලීමද වැඩිපුර දැනගන්න ඕනේ ගැටීමද වැඩිපුර දැනගන්න ඕනේ. ඔබ වහන්සේ කවදාරි සම්මාදිච්චිටපත් වුණාම මේ ප්‍රශ්නේ මං එදාටත් දානවා. පින්වත් ස්වාමිනී ඇලීම ගැටීම පුරුදු කරන තාපසේ ඇලීමද දැකිය යුත්තේ ගැටීමද දැකිය යුත්තේ කිව්වොත් එදාට ඔබ වහන්සේ මට උත්තර දෙනවා ස්වාමිනී ඒ තාපසයා දැනගත යුත්තේ හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න තැන. ඇයි? එතකොට තමයි ඇලෙන ගැටෙන තැන එයාට හොඳට තේරෙන්නේ පේන්නේ. දැන් තේරෙනවද? වඩපු කෙනාටයි වඩන කෙනාට අතර වෙනස. මම නිතරම දැක්කේ ඇලෙන තැනයි ගැටෙන තැනයි නෙමෙයි. මම මගේ ජීවිතයේ සතර ඉරියව්වෙන් හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ කොතනද කියලා දැක්කාම ඇලෙන තැන් ගැටෙන තැන් චිත්‍රපටිය වගේ මට පේනවා. දැන් මට පුළුවන් ඒකෙන් වේරෙන්න. මම ඇලෙන තැන දකින්නවා ගැටෙන තැන දකින්නවා. හැමදාම ඇලීමේ ගැටීමේ මගේ ජීවිතය යනවා. හැබැයි ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙලා ඉන්න තැන මම දැක්කේ නැහැ. මම බේරිච්ච අවස්ථාව මම දැකලම නැහැ. එතකොට ඒ අවස්ථාව අවුෙච්ච අවස්ථාව. ඒකත් අවුෙච්ච අවස්ථාව. එහෙනම් මම බේරිලා ඉන්නේ කොයි අවස්ථාවේද කියලා සතර ඉරියව්වෙන් ඉන්නකොට ඒක දැක්කාම අවුෙච්ච අවස්ථාවල් සම්පූර්ණයෙන් යට පේනවා. ඇලීම තුල ගැටීම පවතිනවා. ගැටීම තුල ඇලීම පවතිනවා. ඇලීම අපි කැමතිනම් ඒක ඇලීම. ඇලීම අපි අකමැතිනම් ඒක ගැටීම. එහෙනම් ඕනම මොහොතක අන්තයක් තවත් අන්තයකට වෙනස් විය හැකි. තමන් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්න එකයි දැනගන්න ඕනේ. මල් වලට වතුර දාන පුදුම වැඩේ. අරගත් වලට දැම්මේ නෑ. නමුත් මේ එහෙම වෙනසක් දැනෙන්නේ නෑ මට. මෙයාට ආදරෙත් නෑ. මාර වැඩේ. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව එයා ඉන්න එක දැනගත්තා. ඒ දැක දැනගත්ත නිසා ඇලුනේ නැත්තේ කොතනද කියලා තයා දන්නවා. ගැටුන් නැත්තේ කොතන කියලා තයා දන්නවා. දැන් ඒ ගැටුම එනවා නම් එයා දන්න එකක් තමයි එන්නේ. හතුරෙක් එනවා. පොළු අරගෙන එනවා. කටියුක්කම් බය වෙලා. ආ කලබල කලබල නෑ. ඒ එන මාත්‍ය මං අඳුරනවා. කවුද? වීරකොඩි මාත්‍ය. බය වෙන්න බය අඳුරනවා. මාත්‍ය අපේ ආඳුරනේ ඔබ වහන්සේ දින්නේ. එහෙමනේ. ආ මේ මම ආවේ මේ රත්සිතියට මේ ඇතුල් වෙලා කියලා ආඳුර කොල්ල. ඔබ වහන්සේ දාන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉන්න ප්‍රශ්නයක් නෑ. හොඳට කතා බහ කරලා ගිලම්පසට ඒකුත් එහෙම බීලා එයා සන්තෝෂයෙන් එනයි. අතුරු අපි හඳුරනවා. ඒ රේන්ජර් මාත්‍ය අපි හඳුරනවා. ඒ රත්සිතියට අපි අත්තනකට ගන්න ආපු මාත්‍ය අපි හඳුරනවා. අපි අත්තනකට ගන්න විදියක් නෑ යාට. ඒ වගේ ඇලීම ඇලෙන්න කලින් අඳුරනවා නම් ගැටීම ගැටෙන්න කලින් අඳුරනවා නම් ඒ ගැටීමට අපිත් එක්ක ගැටෙන්න බෑයි. එයාව අපි කල්ලතු අඳුරගත්තා. ඇයි ගැටෙන්නේ? දැන් තරහා යන්නේ ඇයි? ද්වේෂයේ ද්වේෂයේ බස වශයෙන් අඳුරගත්තේ නැති නිසානේ. ආ මට තරහා ගියානේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න. ඉතින් සමාවෙල්ලන්නේ ඔබ වහන්සේ කිරියම්මගෙන් ඔක්කොමට බැනලානේ. ඔක්කොමට බැනලා පතුරු යන්න කියලා අනේ මට ටිකක් තරහා ගියා. ටිකක් නෙමෙයි. ආත්මතු පරම්පරාවේ කිසිම නම්බුවක් නෑ. ඉතින් ඊට වඩා තරහා යන්න දියාවකුත් නෑ. උපරිම ගිහිල්ලා. ඇයි තරහා යන්නේ? ඇයි ද්වේෂෙන්නේ? ඒ තාපසයා තමන්ට තරහා යන බව දැනගත්තේ නෑ. ඇලීම ඇලෙන්න කලින් අඳුරගත්තොත්, ගැටීම ගැටෙන්න කලින් අඳුරගත්තොත්, ඒ ගැටීමට ඇලීමට ඒ තාපසයාට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. ගොඩාක් අවස්ථාවලදී ඇලීම ඇලීම වශයෙන් අපි දකිනවා. ගැටීම ගැටීම වශයෙන් දකිනවා. ඇලීම තුළ ගැටීම තියෙන බව අපි දන්නවා. ගැටීම තුළ ඇලීම තියෙන බව දන්නවා. හැබැයි මේක ප්‍රාථමික එකක්. ප්‍රාථමික එකක්. ඒක වරදක් නෑ. ඒක හරියටම හරි කමටාන. ඒක අපි දේශනා කරපු එකක්මයි. හැබැයි හැමදාම අතින් වල ලියවන්න බෑ. පෑන දීලා ඒක ලියවන්න කියනවා නේ. ඒ පුරුදු චකුරු ටික ලියන්න ඕනේ. එහෙනම් තාපසයා ඇලීම දකිනවා, ගැටීම දකිනවා. සමහර වෙලාවට එයාගේ වැඩ රාජකාරි වල එයා හැලෙනවා. පස්සේට තියෙන මම මේකට ඇලුනානේ. හරි ඇලුන තමයි. සමහරවල් මම මේකට හැලෙන්නේ නැහැ. මම මේ දේවල්ට අවු වෙන්නේ නැහැ කියලා හැලෙන්නේ නැතුව ඉන්නවා. උවමනාවෙන් හැලෙන්නේ නැතුව. දැන් ඒ ඇලිච්ච දේවල්ට ගැටෙනවානේ. එහෙනම් අවශ්‍යතාවයට අනුව දැන් වැසිකිලි යනවා. මම නැහැ. වැසිකිලි යන්න මම නැහැ. මම ඒකට හැලෙන්නේ නැහැ. දැන් බඩ පැලෙනවානේ. බඩ පුපුරනවානේ. උදේත් වැසිකිලි ගියා. දවල්ත් වැසිකිලි. ඊම වැසිකිලි ගිහිල්ලා අරියනවාද? යන්නේ නැහැ මම. ඉරකරගෙන ඉන්නවා. ගැටෙනවානේ. අවශ්‍යතාවයේ තියෙනවා නම් දහවතාවක් කර යන්න ඕනේ. අවශ්‍යතාවයට යන්නේ. බඩගිනි ස්වාමීනි මට දාන ටිකක් දෙන්න. පිණ්ඩපාතේ ගත්තා කෑවා වළඳුවා. දාඩියයි ටිකක් අපාසුයි. තැම්පාස් වෙනවා. තැම්පාස් වෙනවට ඒ සුවේට ඇලිලා නැහැ. තැම්පාස් වුණාම සනීපයි. ඒකට ඇලිලා නැහැ. දාඩියට ගැටිලත් නැහැ. ඒ අපාසුතාවයට ගැටිලත් නැහැ. අවශ්‍යතාවය පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදුනවා. අවශ්‍යතාවයට ගස්කොලන් වැවුනාම මේ වනයේට ඒක ලොකු වටිනාකමක්. ස්වභාව ධර්මයට ලොකු දායාදයක්. වාතය පිරිසිදු වෙනවා. එවන ලැබෙනවා. මේ පරිසරය අලංකාර වෙනවා. ඒ වන සම්පත් වලින්, ඒ ගස්කොලන් වලින් එන උලංගෙන් මම ආස්වාස කරන්නේ. නැත්තම් උස්ම ගන්න මට ප්‍රාණවායුව නැහැ. මේ ගස්කොලන් ඒ ප්‍රාණවායුවට විරුද්ධ එකක් තියෙනවා. අප්‍රාණික වායුව. ඒ අප්‍රාණික වායුව ඒගොල්ල අරගෙන ඒක ප්‍රාණවායුව වශයෙන් නැවත දෙනවා. ඒ ප්‍රාණවායුව අරගෙන මම ජීවත් වෙනවා, මාව ජීවත් කළා කෙලේ ගුණේ සලකනවා. වතුර ටිකක් දාලා ඕන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව කරන වැඩේ. මත්තන්ද පිණ්ඩපාතේ දුන්නයි කියලා අර උපාසක මාත්‍යා කෙනෙකුට තථාගතයන් වහන්සේ කියන සාරිපුත්ත මාන කරන්න. ස්වාමිනී මත්තන්ද දුන්නනේ කෙලේ ගුණේ සලකලා මාන කරන්න. මාන කරනවා. උන්වහන්සේ කියන තථාගතයන් වහන්සේ බත්තන්දර මානකම දුන්නා. හරි. මමත් කෙලෙගුණේ රාත් කරවුණා. රාත් කරවුණා. බත්තන්දකට මානකම දීලා අරියත් බෝධියක් දීලා මුළු සංසාර දුකෙම නිදහස් කළා නම් අදටත් මං උස්ම ගන්නේ මේ රසිතෙන් එන ප්‍රාණවායුවෙන්. ඒගොල්ලෝ රාදවල් දෙකේ නොනවති ප්‍රාණවායුව මං වෙනුවෙන් නිෂ්පාදනය කරනවා. කෙලේ ගුණේ සලකනවා මම භාග්‍යතුන්සේ කියලා තියෙන කෙලේ ගුණේ සලකන්න කියලා. සතර මා භූතයට කෙලේ ගුණේ සලකනවා. එදා සියලු සත්‍යයන්ට මා කරුණාවෙන් තථාගතයන් වහන්සේ මෛත්‍රිය වැඩුවා. මේ සතර මා භූතියගේ මම මෛත්‍රිය පුරුදු කරනවා. මට දෙන හැම දෙයකම මමත් මොනරියුතුකමක් කරනවා. මට කෙලේ ගුණේ තියෙන මං භාග්‍යතුන්සේ ශ්‍රාවකේ ඔහොම ධර්මයෙන් දකිනවා. ඇලිමෙන් ගැටීමෙන් තොරව යුතුකම් ටික කරනවා. එයාගේ වගකීම් ටික දරනවා. ඒක වතක් වශයෙන් කරනවා. ඒක තුළ ඇලිමක් ගැටීමක් නැහැ. මුළු රසිතිර වතුර දාන්න බෑ. මේ දා දෙනකොට පුළුවන් වතුර දාන්න. ඒ ටිකට දානවා. මට පුළුවන් මේ දෙකෙන් සැනසෙනවා. මෙච්චර ඒවට දැම්මේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. මේ ටිකට පුළුවන්. මේ ටිකට දැම්මා. එකකටවත් නොදා ඉන්නවට වඩා දෙන්නෙකුට හරි ගස් දෙකකට හරි අපි යුතුයකම කළා නම් ඒ දෙන්න සෑයෙනවපත් වෙනවා. මේ ගස් දෙක සෑයීමටපත් වෙනවා. ඒක තුළින් සැනසෙනවා තාපසයා. ඒක නිවීම වශයෙන් දකින්න ඕනේ. මෙච්චර කාලයක් ඇලීම දැක්කා, ගැටීම දැක්කා. ඇලීම ගැටීම කියන ධර්මතාවයේ වඩන තාපසයා ඇලීම හඳුනා ගන්නවා, ගැටීම හඳුනා ගන්නවා. හැබැයි ඒ තාපසයා කවදාවත් ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න මොහොත අඳුර ගන්නෑ. ඒක හඳුනාගත්තත් ඒ තාපසයට වඩන්න එකක් නෑ. එයා ගුරුවරයාට කියන ස්වාමිනී මට අලුත් එකක් තේරුණා. ගුරුවරයා කල්පනා කරන දැන් නම් වැඩේ වැරදිලා තියෙන. ඇයි? ඒගොල්ල ප්‍රඥාවෙන් මෝරාගෙන එනවා. මොකද්ද ඒ අලුත් එක? ස්වාමිනී ඇලීම මං දකින්නේ නෑ. එහෙනම් ගැටීම දකින්න නෑ ස්වාමිනී. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න තැන් ටික මං අඳුරගත්තා. දවසකට විනාඩි 15කට වඩා මට ඉන්න බෑ. අනිත් ඔක්කොම තියෙන ඇලෙන ගැටෙන තැන්. දැන් ඒ තැන් ඔක්කොම අඳුරනවා. අඳුරනවා නම් 100 නිකන් පවතිනවා. 100 පවතිනවා නම් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න එයාගේ සිත දක්ෂ වෙනවා. දැන් එයා කවුද? රා. එයාට ඇලීම් ගැටීම් නිදාස් වෙන්න මේ නිරෝධ කරන විදියක් නෑ. ඇයි? නිරෝධ වෙලා. ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්න මොහොත දැනගත්තයි කියලා කියන්නේ ඇලීම් ගැටීම් දෙකම යට ලැයිස්තු වෙලා. ඒ දෙකම අඳුරගෙන ඉවරයි. ඒ දෙක ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. ඇලීමයි ගැටීම ප්‍රත්‍යක්ෂ උනායි කියලා කියන්නේ ඒක නිරෝධ වෙලා ඉවරයි. අවිද්‍යාවේ තියෙන තාක්කල් විතරලු ඇලීමට බලේ වැඩි. අවිද්‍යාව තුළ පවතින තාක්කල් විතරලු ගැටීමට බලේ වැඩි. අපි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න මොහොත අඳුනගත්තාම හැලීමයි ගැටීමයි අපේ දැනුමට ගෝචර වෙලා ඉවරයි. ගෝචර වුණාට පස්සේ අවිද්‍යාව පා වුණා, විද්‍යාව ඉපදුණා. විද්‍යාව පාළ වෙච්ච තැනක අර කියන ඇලීමටයි ගැටීමටයි පවතින්න බෑ, නිරෝධ වෙනවා. දැම් වැඩුවා නම් තව පැයක් යනකොට එයා නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද කියනක එයා දන්න වචන වලින් එයා දේශනා කරනවා. නිවැරදිව දැන් වැඩුවා නම් තව මොහොතෙන් මොහොත එයාගේ අවබෝධය මාර්ගඵල හරහා ගමන් කරනවා. පුරුදු කරන්න, වඩන්න. තවත් මොන හරි අපහසු තැන් තියෙනවා නම් කියන්න, අපිට තේරෙන දේ අපි කියලා දෙන්න. තව මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවද? හොඳයි. ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.